මරියාවේ කියලා මේ ගීතය නම් වෙලා තිබෙනේ. දැන් ඔය මුහුද රළ වැඩි වෙලා රළ යම් ආකාරයක සැරපරුසු බවක් ගන්න කාලවකවානුවට මුහුදු යන්න දීවරය උත්සාහ කරන්නේ. ඔවුන් මුහුදු යෑම අත්හරිනවා. ඒ කාලේ ජීවත් වෙනවා කියන එක මේ දීවරයන්ට ඉතාම දුක්ඛිත තත්ත්වයක්. මොකද එදාට එදා වේලට ආදායම් නොලැබෙන නිසා සමහර අයගේ ගෙවල් වල බතක් කිදෙන්නේ බොහොම කලාතුරකින්. මොකද මේ කාලේ ගෙවා ගන්න එක ඉතාම බැරෑරුම් කාර්යයක් නිසා. ඒ නිසා තමයි ඔය ගීතයක තැනක කියලා තියෙනවා නුඹ ආදාසිට පැල අඳුරේමයි කියන කතාව. ලාම්පුවක්වත් පත්තු කරගන්න තරම් වත්කමක් හොයාගන්න බැරිකම. මේක සංගීතයෙන් ජීවත් කරවන හැටි හොඳින්ම දැනෙන්න නම් සේන වීරසේකයන් සතු මේ නිසර්ග හැකියාව කපුගේ මහත්තයාගේ මේ ගීය ඔබ අහන්නම ඕනේ. Maria Vee.